මොකද අම්මලාට තියෙන දුක? දරුවනි දරුවෙක් බිහි වෙනවා කියන එක දොර සිදුරකින් ඇත් පැටියෙක් එළියට එනවා වගේ. දරුවෙකු බිහි කරනවා කියන එක සමහර අම්මලා වින්නමු ගේම මැරිලා යනවා. වින්නමු ගේම මැරිලා යනවා. ඔයාලා ඉස්සෙල්ලාම කුසට ආවට පස්සේ අම්මයි තාත්තයි කොච්චර කඳුළු සැලුවද? ඔයාලා වෙනුවෙන් කොච්චර බාර වෙලා ඇතිද? දේවාල ගානේ බෝධිනාංශල ළඟ චෛත්‍ය ළඟ බාර වෙවි. ඔබ ගෙදර පළවෙනිම කෙනා නම් වැඩිමහල් දරුවට කොච්චර බාරහාර වෙනවද? හරිම බයෙන් ඔබ හදන්නේ. ඇයි අද්දකීම් නැහැ? අම්මා කෙනෙකුට නිදා ගන්න බෑ. ඔයා ඒ නිදා ගන්නකොට බඹර චක්‍රවයි කැරකි කැරකි. ඔළුව තියපු පැත්ත නෙවෙයි උදේ ඇහැරෙනකොට. කුස දරුව අම්මලා එහෙම ඉන්නවා. බඩ පොඩු වෙයි කියලා. ඇවිදිනකොට හනුමන් වාගයන්නේ හිමීට. හිමීට අඩිය තියන්නේ. පඩිපෙල් වලින් හිමීට බහින්නේ. උණු වතුර බොන්න බයයි. Tamanda කැමති විදියට උණු වතුර බොන්නේ නැහැ. Tamanda කැමති විදියට ඇල් වතුර බොන්නේ නැහැ. කෑම අසප්පාය කෑම කනකට අනිත් අය කියන එපා එපා දරුවට හානි වෙයි. ඊට පස්සේ ඒ වගේ දරුවන් හදන්නේ ගම්වල තියෙන චාරිත්‍ර කුස දරුව අම්ම කෙනෙක් හිටියොත් ගමේම මිනිස්සු දින බෙදාගෙන කෑම පිඟානයක් ගෙනත් දෙලා යනවා. නොයෙක් යාදිනි පුද පූජා වත් තියෙනවා. ගැප් පෙළහර කියලා ඒවා තියෙනවා. ඔයාලව දන්නේ ඇයි දන්නේ? ඔයාලා කොළඹනේ. ඔක්කොම සර්වන්ලාට දෙන්නේ. පුළුවන් නම් දරුවෙක් බඩට ආවම ඉදිරියට ක්‍රමයක් හොයාගනි. බඩත් දෙයි මේක හදාපල්ලා. මං රස්සාවට ගිහිල්ලා එනකල් කීයක් හරි හොයාගන්න. අම්මලා එහෙම නැහැ. අම්මලා එහෙම නැහැ. ඊරස් තාත්තා ඉතින් දොළ දුක් ඉපදෙනවා. සමහර දොළ දුක් අම්මලා තාත්තලාට කියන්නේ බයයි. ඒ කියන්නේ ඒක හොයාගන්න බෑ. මොනවා හිතයිද කියලා හිතනවා. ලැජ්ජයි. සමහර අම්මලාගේ කන් වලින් සැර වෙනවා. අම්මලා දන්නවා. තමන්ගේ හිතේ තියෙන අදහස කියාගන්න බැරි වුණාන පස්සේ ලෙඩ වෙනවා. ඊට පස්සේ අහනවා අම්මලා තේරෙන්නේ ගිහිල්ලා අහනවා කියන්න මොන හරි තියෙනවා නම් කියන්න කියන්න කියලා. ඊට පස්සේ කියනවා ඔන්න ඊට පස්සේ හොයා හරි ආසයි දොළ දුක් වලට කෑම හදලා ගෙනත් දෙන්න. අම්මලා කියන්නේ ඒ වගේ. කුසට දරුවෙක් ආවට පස්සේ අම්මයි තාත්තයි කොච්චර විරසක වුණත් ඒ දෙන්නට සෙනෙහ ඇති වෙනවා. ඊට පස්සේ කිව්වොත් මට අහවල් දේවරන් කියලා ඕන දෙයක් ගෙනල් දෙනවා. ඒක අම්ම කෙනෙකුට ආසාවක් ඇති වුණා. තමන්ගේ මිනිස්සයාගේ ලේ බොන්න. බිම්බිසාර රජුරන් මේන මේ උරේ පළලා මෙහෙ ලේ බොන්න දුන්නා. තාත්තලා ඒ වගේ. දැන් අරගෙන තියෙනවා ඒ දුවව. දැන් ඔය බලපු අවසාන වීඩියෝ එකේ තිබ්බේ පොඩි දුවට හැම සැපයක්ම දෙනවා. තාත්තා හරි ලස්සනයි හැන්දි. දුව රචනාවක් ලියනවා. අපේ තාත්තා මෙම ඒත් අපේ තාත්තා බොරු කරනවා. ඇයි? එයා මහන්සි නෑ කියලා බොරු කියනවා. එයා දුවට පේන්නේ නැති වෙන්න මුට්ට කර ගහනවා. වැසිකිලි හොදනවා. පාරවල් හොදනවා. බඩගිනි නෑ කියලා බොරු කරනවා. අම්මලා කොච්චර ඉන්නවද බඩගින්න තියෙද්දින් බඩගින්න නැහැ කියන. මෛත්‍රිය. ඊට පස්සේ ඒ විදිහට ඊට පස්සේ බඩගින්න කෑම කන්න කියද්දී ඊට පස්සේ කියනවා දරුවන්ට ඕන ඕන දේවල් දෙනවා. නැත් නැති අගහිකකම් කියන්නේ. අම්මලා තාත්තලා ඒ වගේ. මේ මොකද්ද මුට්ටිය හූරලා දංකුඩ ටිකක් දරුවන්ට දෙනවා. මං දන්න අම්මා කෙනෙක් හිටියා. මං අඳුරනවා ඒ අම්මා. මං ගෙදර ඉන්න කාලේ ළමයා කාලේ. ඒ අම්මා තේවන්තේ වැරෙට යනවා. හරිම කෙට්ටුයි. අපි ගේ ළඟින් යන්නේ. ඊට පස්සේ ඒ අම්මා දරුවන්ට හාල් පතක් විතර ලිපේ තියලා දරුවන්ට කෑම ටික තියලා හොඳ විට කනවා. බුලත් එකක් හපලා වතුර බොනවා. ආයේ බුලත් එකක් හපනවා වතුර බොනවා. බුලත් විතයි වතුරෙනුයි ජීවත් වෙච්ච අම්ම කෙනෙක්. ඒ වනාහි අම්මලා. තමන්ට තියෙන දේ අම්මලා දෙනවා. මෛත්‍රිය. සැරදහන්නේ ඒක වෙනම එකක්. අම්මලා තාත්තලාට හැඟීමක් එනවා මුන් අපේ. මගේ කියන සංඥාව එනවා. කෙලෙස් නැති පැත්තක් නෙවෙයි මේ කියන්නේ. මේ කියන්නේ මාතෘ ස්නේහය, පේතෘ ස්නේහය. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ යන්තාක් බන්ධන තියනවාද ඒවා පොඩි දේවල්. යම්කිසි කෙනෙක් අම්මලා තාත්තලාගේ තියෙන මේ මව්පියන් කියන බන්ධනය ඇට ඇට ඇට මිදුළු දක්වාම කිඳා බැහැලා. මුගලන් මහරහතන් වහන්සේ කලින් ජීවිතයක ගෑනු කෙනාගේ වචනේ අහලා අම්මට ගැහුවනේ, "ගුටි කද්දින් කියන්නේ මොකන්ද? පුතා උඹ බේරියනින්. පුතා උඹ බේරියනින්" කියලා. මව්වරු ඒ වගේ, පියවරු ඒ වගේ. මෛත්‍රියයි. මෛත්‍රි අනිත් ඔකෝඩු වෛර කරන්න පුළුවන්. අම්මයි තාත්තයි අල්ලපු ගෙවල්ලායි තමන්ගේ සහෝදරගේ දරුවන්ටයි ඔක්කොටම තරහයි. තමන්ගේ දරුවට මෛත්‍රියයි. තමන්ගේ දරුවට මෛත්‍රියයි. බ්‍රහ්මයෝ කියන්නේ ඒකයි. සැරදානවා නම් හිතා ගන්න බෑ මොනව වේද කියලා. අපිත් අම්මයි තාත්තරට සැර කළා තියෙනවා. දැන් දුක හිතෙනවා. අදින් පස්සේ කරන්න එපා. ඒ කියන්නේ ඒ දෙන්න විශේෂ නිසා කොයිතරම් අපුරු වුණත් කොයිතරම් අඩුපාඩු තිබ්බත් ඒ අම්මා ඒ පියා. මොකද අපි එයාලට කියන වචනේ එයාලා අපිට කියන වචනේ වචන දෙකක්. මේ ලෝකේ සෑම කාන්තාවකටම දොස් කියාගෙන කියාගෙන ගියාන්කේ. එයින් යම් කර්මයක් රැස් වෙනවා නම්, මවුට යමක් කියලා කර්මයක් රැස් වෙනවා නම්, ඒ මවුට යමක් කියලා රැස් වෙන පාප කර්මෙන් 1000න් පංගුවක්වත් නැ මිනිසුන්ට බයින්න බැනින්ලා. මවුට වචනයක් කීමේ පාපේ වැඩි. මේ ලෝකේ පිරිමි හැම එක්කෙනාටම දොස් කියා යන්න පුළුවන්. පියාට දොස් කිව්වොත් එයින් රැස් වෙන පාපේ විපාක වැඩි. මේ ලෝකේ ඔක්කොටම කෑම පිඟානයක් දෙනේ කෑම බෙදන එකයි. මවුට කෑම පිඟානයක් දෙනේ කී පින වැඩි. මට මෑණි කෙනෙක් මුණ ගැහුණා. ඒ මෑණිගේ අම්මට කන්න නැහැ. එතකොට මෙයා මොකද කරන්නේ? මෙයාලටත් නැහැ. මෙයා ලැබෙන දේ පොල් කට්ටකට, මේ පොල් කට්ටකට බත් ටිකක් දාලා හොදි ඩිංගක් දාලා වහ ගන්නවා. වහලා කෙහෙල් කොලයකින් වහගෙන හරක්ට වල් කපන්න යනවා කියලා ඒ ගෝණියක අර මේ කොටාගෙන වල් හොයාගෙන යනවා කියලා කැලේ යනවා. ඔය මහා පරිමාණෙන් ගවපාලනේ නැතුව ගෙදරක හරකෙක් දෙන්නේ ඇති කරගෙන එළහරක් ඉන්නේ ගෙවල් වල හරක් නිදැල්ලි දාන්නේ නැහැ. ගෙදර එක්කෙනෙක් වෙනම ඉන්නවා. උදේට හවසට වල් කැලෙන් ගෙනියලා කපලා ඌරියක් ගෙනලා දාලා එහෙම.

එදුර මේ උසි ගන්නන්න හොඳ නෑ කිය. අනේ ඔහොම තමයි, යාලට කරදර ඇති අම්මා. හැම වෙලාවෙම අම්මගේ ද්වේෂය අඩු කරන්න, තාත්තලාගේ ද්වේෂය අඩු කරන්න දරුවෙක් කටයුතු කරන්න ඕන. එදුර යාලා ගුණ හිතනවා, ප්‍රඥාවෙ පිහිටනවා, අනිත්‍ය ගැන කියලා දෙන්න, වෙනස් වෙන එක ගැන කියලා දෙන්න. අම්මේ ඉක්මනට අපි මැරිලා යනවා, අපේ ආයස එච්චර නෑ. මේ මිනිස්සු මැරෙන හැටි දැක්කම අපේ ආයස කොච්චරද කියලා කියන්න බෑ. අම්මලාට කලින් අපි මැරෙන්න පුළුවන්. අපි තරහයෙන් මැරිලා ගියොත් හොඳ තැනක ඉපදෙන්නේ නෑ, නරක තැනක ඉපදෙන්නේ. බලන්න රහවල් ගෙදර අම්මා මැරිලා ගිහලා පිරිතෙක් වෙලා ඉපදිලා, ඒ දරුවෝ ඔක්කොම එකතු වෙලා අන්න මතුරලා බෝතලයකට දාලා වැවට ගිහින් දාලා තියෙනවා. ඒතුර ඒ දරුවෝ අර මැරිච්ච අම්මට සාධාරණයක්ද කලේ? ඒ නිසා තරහෙන් මැරෙන අය ගිහිල්ලා කොයි හරි නරක තැනක ඉපදුනොත් කවුද පිහිට වෙන්නේ? ඒ නිසා ඕවා හිතන්න එපා. ඕවා අතෑරලා ධර්මයේ පුරුදු කරන්න, බණහන්න, සීල් රකින්න, පන්සල් යන්න, රුවන්වැලි සෑය යන්න, දළදාහඳුර වඳින්න කියලා පින් ධර්මය අහන්න, පොත් බලන්න, සද්ධා ටීවී එක දාන්න, එහෙම දාලා කියලා කියලා පුරුදු කරවන්න. හරියට උපක්‍රමශීලී වෙන්න ඕන. ඥානේ ප්‍රඥාව ඉතින් අනිත්‍යයට දෙන්න තමන්ටත් තියෙන්න ඕන. මොකද්ද ප්‍රඥාව? තමන්ටත් තියෙන්න ඕන. එහෙම ටික ටික ටික ඒක. දැන් මෙතන ඉන්න අම්මලාට හිතෙනවා ඇති, අපේ අම්මලා තාත්තලා හිටියනම් අපි දෙනවා ඥානේ කියලා හිතනවා. දැන් එයාලා හිතනකොට එයාලා අම්මලා තාත්තලා නැහැ. දැන් ඔයාලා හිතනකොට ඔයාලගේ අම්මලා තාත්තලා ඉන්නවා. ඒ නිසා ඔයාලා ජීවිතේට එකම එක දවසක් හරි අම්මලා ඔයාලගේ අතින් නාවන්න. ඔය චූටි දරුවෝ ඉන්න ගෙවල් වල දරුවෝ නාවන හැටි බලන්න, අපිත් ඔය වගේ අම්මලා නෑවේ. වතුරෙන් ඔළුව ටිකක් උස්සලා අර මන්ද රස්නේ වතුර තියලා ඒකේ මේ අම්මලා මේ අත ඇතුට යව යව බලනවා රස්නේද කියලා. හිල් වෙච්ච පොල් කට්ටුවක් හරි කෝපයක් හරි අරන් වතුර අරන් ඔළුවට දාන, ඔළුවේ බරාඩු වෙන්න කියලා. මේ හැම නහයක්ම අම්මලා අත ගගා හදලා තියෙන ඒවා. දරුවෝ ඉපදෙනකොට අපේ ඇඟේ යන් යන් කොටස් අංග විකලයි. දරුවෝ තමයි මේ නහය, අම්මලා තමයි මේ නහය හදන්නේ, මේ මූණු හදන්නේ, මේ අතපය හදන්නේ අම්මලා, ඇඟ හදන්නේ අම්මලා, කකුල් ටික දිග ඇරලා හදන්නේ අම්මලා. පුදුම එකක් ඒ අම්මලා දරුවෙක් හදන්න මේ විදිහ දුක. මම මේ දැකපු ඒවා කියන්නේ. කියන්නේ පුංචි කාලේ අපි ගෙවල් වලට ගියාට පස්සේ අනිත් අම්මලා දරුවෝ නාවනකොට අපි බලන් ඉන්නවා අපිත් මෙහෙම වෙන්න ඇති කියලා. නැත්නම් මට මතක නෑ මන් නාවපු හැටි. ඒ වගේ තමාට ණය පමුණුවගෙන බලන්න අපිටත් මෙහෙම තමයි කියලා. ඒ වගේ ආදරෙන් සෙනෙහසින් ඒ දෙමව්පියෝ ගැන කටයුතු කරනකොට ඒ ගෙදර බ්‍රහ්මයෝ ඉන්නවා, දෙවියෝ ඉන්නවා. ඒ ගෙදර පහන් තියන්න ඕමනාවක් නැහැ. ඒ අයට තමයි දෙවිවරු සත්කාර කරන්නේ. ඒ ළමයිගේ ජීවිතවලට පුදුම විදිහට ආශිර්වාද සැලසෙනවා. අම්මලා තාත්තලාට ඔයාගේ ඔයාලගෙන් ඇඳුමක් අරන් දෙන්න, ඔයාලගේ අතින් කෑමක් වේලා අම්මලා තාත්තලාට දෙන්න, ඔයාලගේ ගෙවල් වල අම්මලා තාත්තලා නවත්වාගෙන ඉන්න. අර මොකද්ද වගේ අතින් අතට යවන්න එපා. සමහර අම්මලා තාත්තලා ලොකු දුවගේ ගෙදරින් පොඩි පුතාගේ ගෙදරට ගියක් ගියක් ගානේ ඇවිද ඇවිද ඉන්නවා. ඇයි අපිව කොහෙටද යවි අම්මලා පොඩි කාලේ? උඹ හරේ ඵලයන් මෙහි ඵලයන් කියලා යව්වද? අතපය හදලා අපි ඉස්සරහට එනකල් අම්මලා තාත්තලා අපිව බලාගත්තා. ඇයි පොඩි කාලේ අම්මලා තාත්තලා බලාගන්න බැරි? ගෙදර වයසක අම්මා තාත්තට උපස්ථාන කරනකොට ගෙදෙට එන මිනිස්සු අපහදිනවා නම් ඒ මිනිස්සුද? ඒකයි අම්මයි තාත්තට සලකනවා කියලා අයියෝ කියලා කියනවා නම් අසත්පුරුෂයෝ. මේ ලෝකේ කාරණා තුනක් තියෙනවා සත්පුරුෂයෝ ප්‍රශංසා කරන. පළවෙනි එක තමයි අම්මයි තාත්තට සලකන එක සත්පුරුෂයෝ ප්‍රශංසා කරනවා. දන් දෙන එක සත්පුරුෂයෝ ප්‍රශංසා කරනවා. මහාන වෙනවා කියන එක සත්පුරුෂයෝ ප්‍රශංසා කරනවා. ඒකයි. ඒ නිසා මව්වරු කියන්නේ එහෙමයි, ප්‍රියවරු කියන්නේ එහෙමයි. අපිට සමහරට පුරුද්දට අද ඉඳලා වුණත් අම්මලා තාත්තලා මොනවාලි කියනට තරහා යන්න පුළුවන්. වහා හදා ගන්න, ඉක්මනට හදා ගන්න, සලකන්න. ඒක ලොකු ගුණයක්. දරුවනේ ඔතනින් තමයි පටන් ගන්නෙ. තව ගොඩාක් දේවල් තියෙනවා, ගොඩාක් දේවල් තියෙනවා. ඔතනින් තමයි පටන් ගන්නෙ. එහෙනම් පටන් ගන්න තැන ලෞකික සම්මා දිට්ඨිය පිරිසිදු කරගන්න. ගුණධර්ම ඇතුලේ පිහිටන්න පිහිටන්න පින මෝරනවා. මෝරපු පින් තියෙන අයට ධර්මයේ තේරෙනවා. දැන් අර ඒක හිතලම ලැහැත් කරන මම දැක්ක අර පහුගිය කාලේ අම්මා ගැන කවි කියනව නේද? ඔව්. දැන් අම්මා ගැන කවි අහා ඉන්නවා දැන් පුතා මෙහෙම. අහනකොට අම්මා අර ඕෆ් කරනවා. ඕෆ් කරගම කනවතෝ කියලා ෆයින් එකකට. ආයිටි කවුරු ගැනද? ඔය වගේ එකක් තියෙන්නේ. ඒ නිසා ඥානෙ තියෙන්නත් ඕන. නිකං හැංගිම් බර වෙලා අර තොත්ත බබාලා වගේ නම් එපා. තොත්ත බබාලා වගේ කියන්නේ දැන් මේක අහපගම හරි මං දැන් පටන් ගන්නවා කියලා ගිහිල්ලා සල්ලකලා අම්මල බලනවා මොකද මේ උනේ එක පාරම කියලා. දැන් ගිය ගම අම්මා වඩා ගනි. එතකොට එක පාරම අම්මල නැතල බලයි මොකද මේ එක පාරම උනේ කියලා. එහෙම නෙමෙයි පොඩ්ඩක් ඥානෙ මතක් කරගන්නේ. ඊට පස්සේ දවසයි දෙකයි අම්මල බයිනවනේ. බයිනුර මේ මොන්දලට සලකලා ඇති තේරුමක් නැහැ. කියන්නේ මොන්දලට කොච්චර සැලකුවත් ඇති වැඩක් නැහැ, කිසි හොඳක් නැහැ කියලා දමල ගහලා යනවා. එහෙම එපා. ඒක ඒක හැංගීම් බරයි. ඒක ආවේගශීලී නුවණ නැහැ. හරියට තියන්නේ ඕක. දැන් ධාතුන් වහන්සේලාගේ විස්තරය කියනකොට අහපු ගමන් මාංශයක් දුවනවා ධාතුන් වහන්සේලා බලන්න. ඊළඟ මාසේ චෛත්‍යයේ පේසවල ඉඳගෙන ෆොටෝ ගන්නවා. ඒ වගේ අර මොකක්ද එකක් වෙනවා. ඉතින් ඒ වගේ හැංගීම් බර වෙලා ආවේගශීලී වෙලා නම් කටයුතු කරන්න එපා. හොඳට මේ ಗುಣ හිත හිතා ಗುಣ හිත හිතා කරන්න ඔබට වරදින්නේ නැහැ. ඒ නිසා මෞපිය උපස්ථානය කියන එක පිරිහෙන්නේ නැති කරුණා. මෞපිය උපස්ථානය කියන එක බ්‍රාහ්මණ ගුණයක්. දෙවිවරු ප්‍රශංසා කරන ගුණයක්. බුදුවරු ප්‍රශංසා කරන ගුණයක්. ඒ නිසා මෞට පියාට සලකමින් ධර්ම මාර්ගයේ ගමන් කරන්ට පිම් පුරව ගන්න දරුවන් පිරිසක් බිහි වේවා. ඊළඟට දරුවනේ මෞපිය උපස්ථානෙන් රැස් වෙන පින නිවනට උපකාරයි, නිවනට එකතු වෙනවා කියලා නින්දිකාණ්ඩ කියන සූත්‍රයේ තියෙනවා. ඒ නිසා නිවනට උපකාර වෙනවමයි. ඒ නිසා නිවනට උපකාරි වෙන පින් රැස් කරගනිත්වා.